Vece param bhikkave bhikkhu seya tapi passeya sarirang sivatikaya chadditang attikani apagata sambandhani disa vidisasu vikittani anyena hattattikang anyena padattikang anyena jangattikang anyena urattikang anyena pittittikang anyena katattikang anyena givattikang anyena dantattikang anyena sisa katahang so ima meva kayam upasanharati ayam piko kayo evam dhammo evam bhavi etang anatitoti pada artha punacha parang anek bhavanawa kiyami bhikkhave pinvat mahaneni bhikkhu sadharmaya avabodha karunu kemati bhikkhuwa seyya tapi yam aakarayakin passeyya dakinne veda sarirang murta sharirayak sivati kaya amusuhunehi chadditang athara dama giya attikani atta kebali bavata pat u apagata sambandhani ven vi giya u disa vidisa suvikittani disa anudisa valata visiri giya u anyena hattattikang at ata vena pattakaya anyena paadattikang pa ata vena pattakaya anyena jangattikang kenda ata vena pattakaya anyena urattikang kalawa ata vena pattakaya anyena pittettikang pitakatu ata vena pattakaya anyena katattikang ukullata vena pattakaya anyena givattikang gela ata vena pattakaya anyena dantattikang dat ata vena pattakaya anyena sisa katahang hiskabala vena pattakaya so e bhikkhuwada ima meva kayam tamage me shariraya ganan upasanharati karunu galapa balamin bhavana karai ayam piko kayo me shariryat vanahi evang dammo malakunakata aiti iranamavana me swabhaveta patwana dharmatavaki evang bhavi malakunakata aiti iranamavana me swabhaveta ekaanteen patvanneema ve etang anatitoti malakunakata aiti iranamavana me swabhavaya kisiseet ikmava natteya pada galapima pinvat mahaneni anek bhavanawa kiyami saddharmaya avabodha karunu kemati bhikkhuwa amusuhunehi athara dama giya atakebali bavata patthu ven vi giya u disa anudisa walata visiri giya u mruta sharirayak dakinne veda enam at ata vena pattakaya pa ata vena pattakaya kenda ata vena pattakaya kalawa ata vena pattakaya pita katu ata vena pattakaya ukul ata vena pattakaya gela ata vena pattakaya dat ata vena pattakaya his kabala vena pattakaya e bhikkhuwada tamage me shariraya ganat karunu galapa balamin bhavana karai me shariryat vanahi malakunakata aiti iranamavana me swabhavayata patwana dharmatavaki malakunakata aiti iranamavana me swabhavayata ekaanteen patwanneema ve malakunakata aiti iranamavana me swabhavaya kisiseet ikmava natteya.

සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණුකොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාවදේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් ඥානමත්තාය අවබෝධඥානීය දියුණු වීම පිණිසම පවතී. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබදු තැනැත්තා සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද වික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහුනෙහි වෙනසමින් යමින් තිබූ මෘත ශරීරය අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඥානීය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා සොහොනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකෙහි කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. චට්ටං සීවතිකං. හයවෙනි අමුසොහොනේ මල සිරුර ගැන භාවනා කොටස නිමා විය. පුනච පරම්භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය චට්ඨිතං අට්ඨිකානි සේතානි සංකවන්නූපනිභානි. සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. පද අර්ථ. පුනච පරං, අනෙක් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව සේයතාපි යම් ආකාරයකින් පස්සේය දකින්නේ වේද? ශරීරං මෘත ශරීරයක්, සීවතිකාය අමුසොහොනෙහි, චට්ඨිතං අත්තර දමාගිය, අට්ඨිකානි සේතානි සුදු පැහැගත් අටගොඩකි, සංක වන්නූපනිභානි හග්ගෙඩියේ ඇති සුදු පැහැවැනි. සෝ ඒ භික්ෂුව ඉම මේව කායං, තමාගේ මේ ශරීරය ගැනත් උපසංහරති, කරුණු ගලපා බලමින් භාවනා කරයි. අයම්පිකෝ කායෝ මේ ශරීරයත් වනාහි, ඒවං ධම්මෝ

සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති. පද අර්ථ පුනච පරං අනෙක් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු සත්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව, සේයතාපි යම් ආකාරයකින් පසේය දකින්නේ වේද. ශරීරං මෘත ශරීරයක්, සීවති කාය අමුසුහුනිහි චට්ටිතං අත්හර දමා ගිය. අට්ටිකානි ඇට ගොඩකි, පුංචීකතානි තැන තැන ගොඩ ගැසුණු. තේරෝ වස්සිසිකානි අවුරුදු ගණනක් ඉක්ම ගිය. සෝ ඒ භික්ෂුවද ඉම මේව කායං තමාගේ මේ ශරීරය ගැනත් උපසංහරති කරුණු ගලපා බලමින් භාවනා කරයි. අයම් පිකෝ කායෝ මේ ශරීරයත් වනාහි, ඒවං ධම්මෝ මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවකි. ඒවං භාවී මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන් පත්වන්නේම වේ. ඒතං අනතීතෝති මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේය. පද ගැලපීම පින්වත් මහණෙනි, අනෙක් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරන කැමැති භික්ෂුව අමුසුහුනෙහි අත්හැර දමා ගිය මෘත ශරීරයක් දකින්නේ වේද. එනම් අවුරුදු ගණනක් ඉක්ම ගිය තන තන ගොඩ ගැසුණු ඇට ගොඩකි. ඒ භික්ෂුවද තමාගේ මේ ශරීරය ගැනත් කරුණු ගලපා බලමින් භාවනා කරයි. මේ ශරීරයත් වනාහි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවකි. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේය. ඉති අච්චත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අච්චත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයහිද අනුන්ගේ යයි සලකනු ලබන කයහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන කයහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයහිද අනුන්ගේ යයි සලකනු ලබන කයහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ සමුදය ධම්මානුපස්සීවා මේ කය